بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් قُلْ أُوحِيَ إِلَيَّ أَنَّهُ اسْتَمَعَ نَفَرٌ مِّنَ الْجِنِّ فَقَالُوا إِنَّا سَمِعْنَا قُرْآنًا عَجَبًا يَهْدِي إِلَى الرُّشْدِ فَآمَنَّا بِهِ وَلَنْ نُشْرِكَ بِرَبِّنَا أَحَدًا وَأَنَّهُ تَعَالَى جَدُّ رَبِّنَا مَا اتَّخَذَ صَاحِبَةً ولا ولدا وأنه كان يقول سفيهنا على الله شططا وأنا ظننا أن لن تقول الإنس والجن على الله كذبا نبي تمني نوب ماهت وحي مجن පහත සඳහන් අයුරින් දන්වා ඇති බවට පවසව්. ජින්වරුන්ගෙන් කණ්ඩායමක් මම කුර්ආනයේ පාරායනය කිරීම සවන්දී ඔවුන් තමන්ගේ ප්‍රජාව අතරට හැරී ගොස් අප පුදුමාකාර කුර්ආනයකට හොඳින් සවන් දුනිමු. එය ඍජු මගට මඟ පෙන්වයි. එහෙයින් අප එය විශ්වාස කළෙමු. අපගේ පරමාධිපති ආනන්ට කිසිවිටක අප කිසිවෙකු ආදේශ නොතබමු. සැබවින්ම ගෞරවනීය අපගේ පරමාධිපති ආනන්ගේ කීර්තිය අති උත්තරීතරය. ඔහු සහකාරියක් හෝ දරුවෙක් හෝ තබා ගත්තේ නැත. අපගේ ප්‍රජාවේ සිටි අධම ජනයින් අල්ලාහට සුදුසු නොමැති අදහස් ප්‍රකාශ කරමින් සිටියේය. සැබවින්ම අපි මිනිසුන් හා ජින්වරුන් අල්ලාහ මත බොරු පවසන්නේම නැතැයි සිතා සිටියෙමු. وأنه كان رجال من الإنس يعوذون برجال من الجن فزادوهم رهقا وأنهم ظنوا كما ظننتم أن لن يبعث الله أحدا منسون أترسيتي بيرمين جين سمهاركو ජින් අතර සිටි පිරිමින්ගේ සමහරෙකුගෙන් රැකවරණය පැතුවෝය. එහෙයින් එලෙස ඔවුන්ගෙන් රැකවරණය පැතුහෙයින් ඔවුන් ඔවුන්ගේ මුලාව අධික කරගත්තේය. අල්ලාහ් කිසිවෙකු විනිශ්චය සඳහා නැවත නැගිටුවන්නේම නැතැයි ජින්වරුන් වන නුඹ සිතුවාසේම මිනිසුන් වන ඔවුන්ද සිතමින් සිටියෝය. وَأَنَّا لَمَسْنَا السَّمَاءَ فَوَجَدْنَاهَا مُلِئَتْ حَرَسًا شَدِيدًا وَشُهُبًا وَأَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَاعِدَ لِلسَّمْعِ فَمَنْ يَسْتَمِعِ الْآنَ يَجِدْ لَهُ شِهَابًا رَصَدًا وَأَنَّا لَا نَدْرِي أَشَرٌ أُرِيدَ بِمَنْ فِي الْأَرْضِ أَمْ أَرَادَ بِهِمْ رَبُّهُمْ رَشَدًا وَأَنَّا مِنَّا الصَّالِحُونَ وَمِنَّا دُونَ ذَلِكَ كُنَّا طَرَائِقَ قِدَدًا سببين ما أبي أحس نريكشنية كلمو إيه بالوات مركروانها උල්කාවලින් පුරවා තිබෙන දුටුවෙමු. සැබවින්ම අප මුහම්මද් තුමානන්ව නබිවරයෙකු වශයෙන් පහළ කිරීමට පෙර එහි එනම් එම අහසෙහි විවිධ ස්ථානයන්හි ඔත්තු ඇසීමට වාඩි වූවන් ලෙස සිටියෙමු. නමුත් දැන් කවරෙකු හෝ ඔත්තු ඇසුවද ඔහුට පහර දීම පිණිස බලාපොරොත්තුෙන් සිටින උල්කාපාතද දැකගනි. මෙලෙස මලක් වරුන්ගෙන් හා උල්කාපාතවලින් අහස් කුස පුරවනු ලැබීමෙන් පොළවේ සිටින්නන්හට හානිය පැතුවද එසේ නොමැතිනම් ඔවුන්ගේ පරමාධිපතියා ඔවුන්ට ඍජු මඟ පැතුවදැයි අපි නොදනිමු. සැබවින්ම අප අතරත් සැදැහැවන්තයින් සිටිති. ඔවුන්ට වඩා පහත් තත්වේ වූ අයද සිටිති. අප විවිධාකාර වෙනස් වූ මාර්ගවලට අයත් වූවන් ලෙස සිටියෙමු. وَأَنَّا ظَنَنَّا أَلَّنْ نُعْجِزَ اللَّهَ فِي الْأَرْضِ وَلَنْ نُعْجِزَهُ هَرَبًا وَأَنَّا لَمَّا سَمِعْنَا الْهُدَى آمَنَّا بِهِ فَمَنْ يُؤْمِنْ بِرَبِّهِ فَلَا يَخَافُ بَخْسًا وَلَا رَهَقًا وَأَنَّا مِنَّا الْمُسْلِمُونَ وَمِنَّا الْقَاسِطُونَ فَمَنْ أَسْلَمَ فَأُولَئِكَ تَحَرَّوْا رَشَدًا وَأَمَّا الْقَاسِطُونَ فَكَانُوا لِجَهَنَّمَ حَطَبًا وَأَن لَّوِ اسْتَقَامُوا عَلَى الطَّرِيقَةِ لَأَسْقَيْنَاهُم مَّاءً غَدَقًا لِّنَفْتِنَهُمْ فِيهِ وَمَن يُعْرِضْ عَن ذِكْرِ رَبِّهِ يَسْلُكْهُ عَذَابًا صَعَدًا وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا وَأَنَّهُ لَمَّا قَامَ عَبْدُ اللَّهِ يَدْعُوهُ كَادُوا يَكُونُونَ عَلَيْهِ لِبَدًا سَبَبِينْ مَا أَبَ پُولَوِي كِسِي وِتَكَ අල්ලාහ් දුර්වල කළ නොහැකි එනම් අභිභවා යා නොහැකි බවද අප බේරී පලා යාමෙන්ද කිසි විටකත් ඔහුව දුර්වල කළ නොහැකි බවද ස්ථිර වශයෙන්ම අපි විශ්වාස කළෙමු සැබවින්ම අප මාර්ගෝපදේශය එනම් අල් කුර්ආනයේ වදන් වලට සවන් දුන් විට එය අප විශ්වාස කළෙමු කවරෙකු තම පරමාධිපතියා විශ්වාස කරන්නේද ඔහු තමන්ට ලැබිය යුතු ප්‍රතිඵලයන්හි කිසියම් අඩුවක් වේවි යන වගටද විනිච්ඡ දිනේ අවමානයට ලක් වේවි යන වගටද බිය නොවේයි සැබවින්ම අප අතර යටහත් වන අය එනම් මුස්ලිම් වරුන්ද අප අතර නොමග ගිය අයද සිටිති කවරෙකු යටහත් වන්නේද එනම් ඉස්ලාමය පිළිගෙන මුස්ලිම් බවට පත්වන්නේද ඔවුන් ඍජු මඟ සොයාගත්ෝය නොමග ගිය අය සම්බන්ධව පවසනවා නම් ඔවුන් නිරයට ධර්මෙන් සිටිතියයි ජින්වරු පවසති නොමග ගිය අය ඍජු මගෙහි ස්ථාවරව සිටියේ නම් ඔවුන් ඒ පිළිබඳව පරීක්ෂණයට ලක් කිරීම සඳහා අධික ජලය ඔවුන් හට අප පොවා ඇතෙමු කවරෙකු තම පරමාධිපති ආනන් සිහිපත් කිරීම පිටුපාන්නේද ඔහුව දැඩි ලෙස දඩුවම කරා ඔහු ඇතුළු කරවන්නේය මිදියා නොහැකි තරමට වේදනාව දැඩිය සැබවින්ම මස්ජිදයන් අල්ලාහටම අයිතිවන්නේය එහෙත් එහිදී අල්ලාහ සමග වෙන කිසිවෙකු හෝ නොකඳවව යනුවෙන්ද මාහට වහී පහළ කළේය අල්ලාහගේ ගැත්තාවන මුහම්මද්තුමා මක්කාවේහිදී සිටින අවස්ථාවේදී එහිදී ඔහුව එනම් අල්ලාහව කැඳවීම පිණිස ඊතා ඕනෑ කමින් සිටගත් විට එතුමා වෙත ජනයා එතුමාට බාධා කිරීම පිණිස එක් රොක් වී යෑමට සැරසුනහ. قل إنما أدعو ربي ولا أشرك به أحدا قل إني لا أملك لكم ضرا ولا رشدا قل إني لن يجيرني من الله أحد ولن أجد من دونه ملتحدا إلا بلاغا من الله ورسالاته ومن يعص الله ورسوله فإن له نار جهنم خالدين فيها أبدا حتى إذا رأوا ما يوعدون فسيعلمون من أضعف ناصرا وأقل عددا سببين ما ماغي پرماد پتياو ما كندوان نمي اونت كسي ويك آدش نوكران نمي انوين پاوساو سببين ما نملات كسي ما هيري هريا كيري متوهو يحا ماغ پنبي متوهو ما حتا نوحكي اي پاوساو සැබවින්ම අල්ලාහ් මාහට දඩුවම් පමුණු වීමට ඉදිරිපත් වන්නේ නම් අල්ලාහ් වෙතින් කිසිවෙකු මා බේරා ගැනීමට නොහැක්කේය. ඔහුගෙන් පමණක් මිස වෙන කිසිවෙකු හෝ කිසිදු අභයදානය මාහට ලබාගත නොහැකි බවත් පවසව. නමුත් මට කළ හැක්කේ අල්ලාහ් වෙතින් හා ඔහුගේ පණිවිඩයේ විෂයන් මගින් නුඹලාට දන්වාලීමට පමණය. නුඹලාට දඩුවම් කිරීමට හෝ යහමග යැවීමට මට කළ නොහැක්කේය. කවුරුන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පිටුපාන්නේද? ඔවුන් හට නිරයේ ගින්න ඇත්තේය. එහිදී ඔවුන් සදාකල්ව ස්ථිරව සිටින්නේය. ප්‍රතික්ෂේපකයින් වන ඔවුන් තමන් හට අල්ලාහ් වෙතින් පොරොන්දු වූ දෑ එනම් නිරයේ වේදනාව වැනි දඩුවම් ඍජුවම දකිනා විට උපකාර කරන්නන් අතුරින් දුර්වලයන් කවුරුන්ද යන්නද, සංඛ්‍යාවෙන් අඩු කවුරුන්ද යන්නද ඔවුහු මතු දැනගන්නෝය. قل إن أدري أقريب ما توعدون أم يجعل له ربي أمدا عالم الغيب فلا يظهر على غيبه أحدا إلا من ارتضى من رسول فإنه يسلك من بين يديه يسلك من بين يديه ومن خلفه رصدا ليعلم أن قد أبلغوا رسالات ربهم وأحاط بما لديهم وأحصى كل شيء عددا نملاعت أواد كنو لبو إما ويدنا وساميبا وپاتي نيد إسي نمتنام ماغي پرمادي پتيانان دیرگ کالي کٹ නිර්ණය කළ ඇත්තේද යන්න මා නොදනිමි යන්න නබිතුමනි නුඹ පවසව. ඔහු গুপ্ত දෑ දන්නාය. නමුත් ඔහු තමාගේ গুপ্ত විෂයන් තමන් පිළිගත් දූතයාණන් හැර වෙන කිසිවෙකුට හෙළිදරව් නොකරන්නේය. එම දූතයින් තම පරමාධිපතියාණන්ගේ පණිවිඩයේ වූ විෂයන් ජනයාට නිසි ලෙස දන්වා සිටියේද යන්න දැන ගැනීම පිණිස ඔවුනට ඉදිරියෙන් හා පසුපසින් නිරීක්ෂකයන් එනම් ආරක්ෂා කරන මලක්වරුන් ස්ථාවරව සිටුවන්නේය. තවද ඔවුන් අතර ඇති දෑ ඔහු මුළුමනින්ම දන්නේය. සෑම දෙයක්ම ගණනය කර තබා ඇත්තේය.